සාදු සාදු සාදු නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් නමස්කාර වේවා සංගරුවනට සැමදා මහා සංග සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදාති සරණ සරණ යමි සාදු සාදු සාදු. පළමුවෙන් මාහට ධර්ම විනය උගන්වන මාගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ගරුතර මහා සංඝරුවන නිදුක් නිරෝගී දිගාසිරි ලබත්වා කියලා සාදු කියන්නේ. ශ්‍රද්ධාවන්ත පිංගතුනි, ඉතින් පිංගතුනි මේ පිංගතුන්ට මේ පිංගතුන් නිතර ධර්මය අහන නිසා දැන් ඉතින් අලුතෙන් බණ අහනවද අහපු බණ පිළිපදින්නේ කොහොමද කියන කාරණාවද අද ධර්ම දේශනාවට මම මාතෘකා කරන්නේ කියන එක මම කල්පනා කළා. ඒ වුණාට පින්වතුනි අද මම අතිශයින් විශේෂ දහං කාරණාවක් මේ පින්වතුන්ට සිහි කරලා දෙන්න. අතිශයින් උපකාරයි. කෙනෙකුගේ පරලෝක ජීවිතේ නිරේ යන්න තියෙන ගමනක් වැලැක් වේවි අද මේ දහම හොඳට හිතේ පිහිටියොත්. විශාල විනාශයකින් තමන්ව බේරෙයි අද මේ කියන දහං කාරණාව හිතේ පිහිටියොත්. පින්වතුනි ඔයාලා ගොඩක් බණ අහලා තියෙනවා. ඔයාලා ගොඩක් පින්කම් කරලා තියෙනවා. ඒ වුණාට පින්වතුනි ගොඩක් මිනිසුන්ගේ මැරුණට පස්සේ යන ලෝකෙ ගැන මිනිසුන්ටත් බයක් තියෙනවා. ඇහුවම මිනිස්සු කියනවා මැරුණට පස්සේ කොහේයිද දන්නේ නැහැ කියලා. ඊළඟට අපි දන්න කියන මැරිලා පලච්ච මිනිස්සු ඉපදෙන්නේ හොඳ තැන්වල නෙවෙයි. මැරෙන මිනිස්සු ඉපදෙන්නේ හොඳ තැන්වලත් නෙවෙයි. එක්කෝ ප්‍රේතයෝ භූතයෝ වෙනවා, එක්කෝ නාග යක්ෂයෝ වෙනවා, එහෙම නැත්නම් ආවක් වූවක් නැහැ. ඉතින් කතා දෙකක් නැහැ. ඉතින් නිරේ වගේ තමයි ඉපදිලා තියෙන්නේ. දිව්‍ය ලෝකේ ගිය කෙනෙක් ගැන හාන් කවිසියක් හොයාගන්න නැහැ. ඒ වුණාට අපි ධර්මය අහද්දී අහනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේට මලක් පූජා කළොත් එයම ඔබට සුගතියේ උපදින්න ඇති කියලා බණට අහනවා. ඒ වගේම එක මලක් පූජා කරලා කල්ප 31ක් කල්ප 80 ගණන් දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකේ සැප සම්පත් විඳලා දුක්ඛිත ලෝකෙක යන්නේ නැතුව අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනේ නිවන් දැක්කයි ගැනක් තියෙනවා. එක මලක් පොදලා අර චණ්ඩාලි කියලා එක අම්මා කෙනෙක්, ඒ චණ්ඩාලි අම්මා මේ රොඩි කුලේ හොඳ පාර යනවා මගේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ඇසට පේනවා මේ ස්ත්‍රිය තව සුළු මොහොතකින් මැරෙනවා, මැරිලා නිරේ උපදිනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ සම්බුදු ඇසින් දැක්කා මේ අම්මට හැකියාවක් තියෙනවා. ඒ තමයි යම් දෙයකට පහදින්න පුළුවන්. කියන්නේ යම් හොඳ දෙයක් කිව්වොත් සතුට එනවා හිතට. දැන් සමහර මිනිස්සු ඉන්නවා හිත පහදින්නේ. මොකාක් හරි දෙයක වැරද්දක්ම හොයනවා. ඒක යාළගේ ජීවිතයේ තියෙන සංස්කාරය. අර අම්මගේ සංස්කාරයක් තිබ්බා හිත පහදින්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ මහ මොග්ගල්ලාන තෙරුන් වහන්සේට වදාලා මොග්ගල්ලාන අපි චණ්ඩාලී ස්ත්‍රී ඉන්න තැනට යමු කියලා ඉරිදීෙන් වැඩියා. සැවැත් නුවරින් අතරදහන් වෙලා රජගහ නුවර ඒ රොඩේ කුලේ මිනිස්සු ඉන්න වීදියේ මාවතේ බුදුරජාණන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පහළ වුණා. පහළ වෙලා දැන් අරින් එන අර වයසක අම්මා. ඒතර බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ තව සුළු මොහොතකින් මුන්ද මැරෙනවා. මැරිලා නිරයේ උපදින්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉස්සරහට වැඩියා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කියනවා මේ ස්ත්‍රිය චණ්ඩාලී මේ ඔබ ඉස්සරහ සිටින්නේ තුන් ලෝකෙට කලාතුරකින් පහළ වෙන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. පින්වතිය හිත පහදවා ගන්න දෙතිස් මහා පුරුෂ ලක්ෂණින් බබලන මේ අසහාය වූ මහෝත්තමයන් වහන්සේ හිත පහදවාගෙන වැඳ ගන්න කියලා කිව්වා. අරුන්දේ ඉස උස්සල බලලා බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුර සාන්ත වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් බබලන දේවාති දේව වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ නරශේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී දේහේ විලාසය ගැන හිත පහදවා ගත්තා. සාදු කියලා ඇත්තනේ නම් මේ නම් පුදුම කෙනෙක් කියලා හිතල වැන්දා. බුදුරජාණන් වහන්සේ ඉදිරියට වැඩියා. ටික දුරක් වෙලලා බුදුරජාණන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අතුරුදහන් වුණා. ඒව දැක්කේ නෑ ඒ වයසක කාන්තාව. ඉතින් එයා මේ පුදුම කෙනෙක් නේ අද මුණ ගැහුණේ කියලා හිත හිතා ටිකක් ඉස්සරහට යනකොට කැලේ මැදින් එළදෙනක් ඇවිල්ලා ඇන්නා. ඉස්සරහින් ඇන්නා අන පිටිපස්සෙන් මතු වුණා. මැරුණා දෙව්ලොව උපන්නා. අදටත් දෙව්ලොව ඉන්නවා. ඒ දිව්‍ය සම්පන්තිය කියන එක වචනයෙන් විස්තර කරන්න බෑ. එකපාරක් බුදුරජාණන් වහන්සේට වැඳලා දැන් මේ අපි අතර ඉන්න මිනිස්සු රුවන්වැලි සෑයත් වැඳිලා ජයසිරි මහ බෝධීන් වහන්සේත් වඳිනවා, ථූපාරාමෙත් වඳිනවා. කොහෙද ධාතුප දර්ශනයක් ධාතුන් වන්දනාවක් තියෙන්නේ? ගිහිල්ල වන්දනා කරනවා. චෛත්‍ය සරසනවා, බෝධි සරසනවා, සිරිපාදි වයසක අම්මල සිරිපාදි යනවා වඳිනවා. එතකොට මේ විදියට පින් කරලා, ඒ කියන්නේ අදට ඔබටත් මටත් අද වෙනකොට ගණන් කරන්න බෑ කී වතාවක් බුදුරජාණන් වහන්සේට අත් දෙක එකතු කරලා වැඳද කියලා. කොච්චර අපේ අතින් මල් පූජා කළාද කියලා අපිට තවම ගණන් කරන්න බෑ. මේ විදිහට පින් කරලා ඊළඟට සලාක දන් සීට්ටුව වරද්දන් නැතුව දම් බෙදලා දන් සැල් දීලා මේ විදිහට බිම ඉඳගෙන වරු ගණන් බනහපු මිනිස්සු මොකද මේ මැරුණට පස්සේ නරක ලෝකවල යන්නේ? ලොකු ප්‍රශ්නයක් මේක. ඒ කියන්නේ මේ යසට හොඳට ඉන්න මිනිස්සු මැරිල ගිහිල්ල ප්‍රේත භූත එක්කෝ නිරේ එක්කෝ තිරිසන් ලෝකේ. ලේසියෙන් මනුෂ්‍යෙක්වත් වෙන්නේ නැහැ. අද කාලේ දිව්‍ය ලෝකේ ඉපදුනොත් ලක්ෂයකට මිනිස්සු ලක්ෂයක් මැරුණොත් දෙන්නෙක් වගේ දිව්‍ය ලෝකයක උපදින්. දෙන්නෙක් වගේ මනුස්සයෝ අතර උපදිනවා. අනිත්‍ය උන් ටික ඔක්කොම පල්ලෙහාට යනවා. මම මේ කියන කාරණාව සමග ගැටෙන්නේ නැතුව හොඳට අහගෙන ඉන්න මේ විස්තරේ. මොකද හේතුව ඔබත් මමත් මැරෙනවා. මැරුණාට පස්සේ අනිවාර්යෙන් අපි ඉපදෙනවා. එතකොට අපි ඉපදින්නේ කොහෙද කියන ප්‍රශ්නේ අපිට තියෙන්න ඕන. මේක නම් අවුරුදු 30 40 තව ටික දවසකින් අපි මැරිලා යයි. බැරි වෙලාවත් නිරයකවත් ඉපදුනොත් කෙනෙක් අපායි ඉපදුනොත් එහෙම අඩුම්ම ආයුෂ තියෙන අපායේ එක දවසක් මනුස්ස අවුරුදු 190යි මනුස්ස අවුරුදු 190යි එක දවසක් ඒ අපායේ එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි එවැනි අවුරුදු 500ක් තියෙනවා අඩුම අපායේ සංජීව කියන අපායේ ඊළඟ අපායේ කාලසූත්‍ර අපායේ එක දවසක් මනුස්ස අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් ඒ අපායේ එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු 1000ක් එහි ආයුෂ. එතකොට පින්වතුනේ ඉතුරු අපායවල් අට මහා නරක ගත්තොත් තාප ප්‍රතාප රෞරව මහා රෞරව අවීච මහා නරකාදී කොහොම වෙයිද? පින්වතුනි සමහර අවීච මහා නරකාදී හිමි ඉපදුනාම එහි ආයුෂ මිනිස්යාගේ ආයුෂ අවුරුදු 10 ඉඳලා අසංඛ්‍යයට වැඩි වෙලා අසංඛ්‍යයේ ඉඳලා ආය අවුරුදු 10ට අඩු වෙන්න ඕන. ඒකට කියනවා අන්තක්කල්පයක් කියලා. අන්තක්කල්පයක් අපායේ ඉන්න ඕන. කොහොමද නිරේක මේ සත්වය ඉපදුනාට පස්සේ මේ මනුස්ස ලෝකෙ අපි ඉන්නේ අවුරුදු 30යි 40යි 50යි 60යි 70යි. මේක සුළු, ඒකයි මේකට කියන්නේ ෂණය කියලා. චූටි කාලෙක මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඒ මනුස්ස ලෝකෙ බුද්ධ ශාසනය හම්බ වෙලා ඇහැ කන පේන අතපය හසුරවන්න පුළුවන් කල්පනා කරන්න පුළුවන් ජීවිතයක් ලැබෙන එක කල්ප 100කටත් චූටි අවස්ථාවක් ලැබෙන්නේ. ඒකටයි ඒකට ෂණ සම්පත්තිය කියන්නේ. ෂණ සම්පත්තිය කියන්නේ. ওই පොල්ගහවල 80 මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා මේ වන්දනා කරගන්න අවස්ථාවක් තිබ්බා පහුගිය කාලේ. එතකොට ඒ ධාතුන් වහන්සේලාට වත් කරමින් අපි සුගන්ධ කුටි මාලිගාව උඩ තන්ට්ටුවේ අපි වත් පිළිවෙත් කරමින් හිටියා. තුරු මිනිසු පැය 24ක් සමහරල පැය 18 පෝලිමේ එනවා. පෝලිමේ ඇවිල්ලා අර අඩි 15ක් 20ක් විතර තියෙන ගන්ධ කුටිය ඇතුලේ තියෙන ධාතුන් වහන්සේලා 89ම ඉක්මනට බලාගෙන යන්න ඕන. ඒකට තියෙන තප්පර 30යි. එතකොට පැය 24ක් පෝලිමේ ඉඳලා පැය 18 පෝලිමේ ඉඳලා තප්පර 30ක්වත් නැති තරම් තප්පර 15න් අර ධාතුන් වහන්සේලා බලාගෙන යන්න ඕන. දැන් මොන මම චාමරීම් ධාතුන් වහන්සේලට පවන් සලසලා ඉන්නවා. මම මිනිස්සු දිහා බලනවා. ආපු ගම මිනිස්සු දකින්නවා ඇද්දල. ඉම් මාලිගාවේ කරඬුව වටේ තිර තියෙන ඇද්දල. එකපාරම ළඟ ඉන්න කෙනා කියනවා ඇද්දලේ ලොකු. කියන දැන් ඒ පොලිම යනවා. අර තප්පර 15 ඉවරයි. තප්පර 15 ඉවරයි. ඊට පස්සේ මාලිගාවේ ලොකු කරඬුවක් තියෙනවා. මැන්ද ඊට ආපු දොරෙන් ආපු ගමම්ම අර කරඬුව පේනවා. පේනපු ගමන් අම්මේ මේ කරඬුව කියලා උඩ ඉඳලා පහළට බලනවා. තප්පර 15 ඉවරයි. දැන් මෙතන තමයි තියෙන්නේ ධාතුන් වහන්සේලා. අම්මේ දුක හිතෙනවා. ආයේ කවදා එන්නද? කවදා දකින්නද? මට ඒ වෙලාව හිතුණා බුදුරජාණන් වහන්සේට මහා කරුණාව කොහොම ඇතිද? බුදු කෙනෙක් පහළ වෙලා මේ මිනිස්සුත් මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉතාමත් කලාතුරකින් ක්ෂණයක් උදා වෙන වෙලාවේ මිනිස්සු ධර්මයේ හැසිරෙන්නේ නැතිව පස්පව් දස කුසල් කරලා මේ මොහොත අහිමි කරගන්නකොට මගේ බුදුරජාණන් වහන්සේට මහා කරුණාව උපදිනවා. මහා කරුණාව උපදිනවා. අහෝ මේ සත්වයාට මේ අවස්ථාව අහිමි වුණා. එනිසා බුදුරජාණන් වහන්සේ නිතර දහම් දෙසද්දි වදාලා කනෝ ඕමා උපාජ්ජගා නිරයම් සමප්පිතා මේ ශනේ අහිමි කරගෙන නිරේ ඉපදිලා දුක්වෙන්න එපා, සෝක කරන්න එපා කිය. ඒ නිසා පින්වතුනි කලාතුරකින් මේ මනුස්ස ජීවිතයක් ලැබුණේ කන කැස් පෑවා වියසුදුරින් ආහස බලනවා වගේ. අවුරුදු 100කට වතාව මොහොඳ ඇතුළේ ඉඳලා කැස් බෑවෙ එක්කෙනවා උඩට එක හැයි පේන්නේ. එතකොට මොහොඳට දාපු විය ගහක් සිදුරක් තියෙන මේ ලීය හුළඟට පාවෙවි තියෙනවා මොහොඳේ. එතකොට අර අවුරුදු 100කට වතාවක් මොහොඳ පත්ලේ ඉඳලා උඩට එන එක හැක් පේන කැස් බෑවට අර පාවෙවි හුළඟට එහෙ මේ යමින් තියෙන වියගහේ සිදුරයි අර ඇහැයි එකට එකතු වෙලා අහස පේනවා නං. මගේ බුදුරජාණන් වහන්සේ අහනවා ඒක හැමදාම සිද්ධ වේද? ස්වාමීනි ඒක අතිසින් දුර්ලභයි, ඊටත් වඩා දුර්ලභයි මනුස්සෙක් වෙනවා කියන එක. ඔයාලා මේ මොන කර්මයක්ද, මේ මොන කර්මයකට මනුස්සෙක් වෙලා ඉපදුනාට වුණාද, අනේ මේ කරුමක්කාර ජීවිත නම් මට එපා කියා කිව්වට ඒ ඔයාලගේ දැනුම මිසක්කා. බුදුරජාණන් වහන්සේ වදාළේ කන කැස් බෑවා වියසුදුරින් අහස බලනවට වැඩිය දුගී දුප්පතාගේ මනුස්ස උප්පත්තිය පවා දුර්ලභයි. නිරේ ඉපදුනොත් ගින්දර ලෝදිය සැපය සතුට සැනසීම කියන එක අල්ප මාත්‍රයක් නෑ. තිරිසන් ලෝකේ එකිනෙකා භක්ෂණය කරමින් වැස්සට තෙමෙමින් අව්වට පිච්චෙමින් කොයි තරම් සත්ව සිව්පාව දුක් විඳෙනවද? ප්‍රේත ලෝකවල කණ්ඩ නැතුව බොණ්ඩ නැතුව ඇඳි වස්තරයේ නැතුව ඉභාගාතයේ දුවදුවා ප්‍රේතාත්ම කොච්චර දුක් විඳෙනවද? එහිවිකේ මනුස්ස උප්පත්තිය කියන එක දුර්ලභයි. එහෙම ලැබිච්ච මනුස්ස උප්පත්තියේ ඇහැ කන නාසය දිවකය මනස කියන මේ ආයතනයන් හොඳට තිබිලා බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයත් ඇහෙන්න තිබිලා මේකෙත් මේ දහම ජීවිතයට ගලපා ගන්නතුව මැරිලා දුගතිය ඉපදුනොත් මතක තියාගන්න ආයෙනම් බුද්ධ ශාසනයක් නැහැ. ආයෙනම් නැහැ. පින්වතුනි මේ මහ පොළොව අඟලක් ඉස්සෙන්ට අවුරුදු 1000ක් යනවා. අවුරුදු 1000ක් ගියාම පොළොව කොච්චරයිද ඉස්සෙන්නේ? අඟලයි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ යොදුනකුත් ගව් තුනක් පොළොව වැඩුණට පස්සේ. යොදුනක් කියන්නේ කිලෝමීටර 10ක්. ගව් තුන කියන්නේ කිලෝමීටර 10ට පොඩ්ඩක් අඩුයි. අපි සමස්තයක් වශයෙන් ගත්තොත් කිලෝමීටර 18ක් 17ක් වගේ පොළොව උඩට ඉස්සෙන්න යන කාලයක් යනවද? ඊට පස්සේ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. අද හිට නෙවෙයි. යොදුනකුත් ගව් තුනක් වැඩෙන්න ඕන. දැන් පොළොව ඉස්සලා තියෙන අඟල් 2යි. දැන් පොළොව ඉස්සලා තියෙන අඟල් 2යි. ඒ කාලේ පිනත් දහමක් කුසලයක් කරගෙන බලවත් කුසල සම්පත්තියකින් සමහර කෙනෙක් දෙව්ලොව ගියොත් එහෙම ඊළඟට මේ එයාට දිව්‍ය ආයුෂ තියෙනවා. සමහරට මේ බුද්ධ ශාසනය ඉඳලා ඊළඟ බුද්ධ ශාසනය දක්වාම එක දෙවියෙ. අන්න එහෙම හරි කරගත්තොත් හරි. එහෙම නැත්තම් අවුරුදු 1000කට අඟලක් පොළොව වැඩින්ට යන කාලේ යොදුනකුත් ගව් තුනක් වැඩුණට පස්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ අද හිට නෙවෙයි. ඒ අතරතුර කොයි තරම්නම් පව්කම් සිද්ධ වේද? කොයි තරම්නම් පව්කම් සිද්ධ වේද? මව් මැරුණොත්, පියා මැරුණොත් ඒ අතරතුර මේ මහා භද්‍ර කල්පේම නිරේ මෛත්‍රී බුද්ධ ශාසනෙත් නැහැ. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාළේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ඉදිරියට පහළ වෙනවා කියලා පමණයි. එතනින් එහාට බුදුරු ගැන වදාළේ නැහැ. ඔබ අහන්න ඇති ළඟදි දවසක ළමේ තාත්තත් එක්ක ළමයා මත්පැන් මද්‍රව්‍ය වලට අයිස් ගහන්න හුරු වෙලා තාත්තා පුතාව පුනරුත්ථාපනය කරවන්න කතා කරලා පුතාට කරන්ඩ කැල්ලුවා කියලා ඒකේ වෛරෙන් පුතා තාත්තට පිහියෙන් ගහලා කපලා ගිනි තියලා මව් මැරීම පියා මැරීම කල්පයක් නිරේ උපදිනවා. කල්පයක් ඉදිරියට එන්නේ වගේ යුගයක්. දැන් මම මේ කියන්නේ මේකයි. ඒ තමයි මං කිව්වා ඔයාලා ස්තූප වඳිනවා, දන් දෙනවා, මේ වගේ බණ අහනවා. එක බණපදයක් අහලා ඉම්පින් බලෙන් දෙව්ලෝ ඉපදිච්චයි ඉන්නවා. ඔබ අහලා තිනෝ මණ්ඩුක කියලා විමානවත්තුවක් බුදුරජාණන් වහන්සේ දහම් දේශනකොට පොකුණක් අයිනෙන් උඩට ආපු ගිම්බෙක් අහගෙන හිටියා. ගිම්බට මොන බණ තේරිලාද? එතකොට හරක් බලන ගොපල්ලෙක් ඇවිල්ලා අර ගෙම්බගේ ඇඟ උඩ හැරමිටි හැරෙයිටි තිබා අර කෙවිත තිබ්බා දන්නේ නැතුව අහම්බේ. ඒකට හේතු වෙලා එයා බණ ඇහුවා. ගෙම්බ ඒකෙම මැරුණා. දෙව්ලොව ඉපදුණා. අදටත් තියෙනවා දෙව්ලොව. තිරිසන් සතත් දහම් දේශනා හඬට සවන් දීපු පින්බලෙන් දෙව්ලොව ඉපදුණා. ඔයාලා අද වෙනකොට බණ කීයක් අහලා තියෙනවද? එතකොට මැරුණට පස්සේ මොකද මේ වෙන්නේ? ආන්නේ කාරණාව තමයි අද දේශනා කරන්නේ. ඒකට උපමාවක් තියෙනවා. උපමාව තමයි මේ පැත්තේ ඉන්න කුඹු, කවුරුත් කුඹුරු කරපු අය කුඹුරු කරනවා දැකලා තියෙන අය. ඔන්න හේනක් හෝ කුඹුරක් හෝ අස්වද්දද්දි වපුරද්දි හොඳට කුඹුර සුද්ධ කරන්න ඕන. හරියට මහන්සි වෙන්න ඕන. වැස්සක් කව්වක් කියලා නැහැ. ඊට පස්සේ කුඹුර කොටලා කිහිප විටා කොටනවා. ඊට පස්සේ අපි වී වපුරනවා කියන්නේ හිතන්නේ ගොයන් හදනවා කියලා. ඊට පස්සේ කිහිප විටක් මේක මඬ කරලා නියරවල් බැඳලා ඒ කාලෙට ඉතින් කුඹුරෙම තමයි. වේලි සුද්ධ කරලා ඊට පස්සේ ඔන්න කුඹුර පෝරු ගාලා හදලා ගොයම් පැල ටික ඉඳලා ඔන්න හරි මහන්සි කාලයක් ඔය. දැන් ඔන්න ගොයම් පැලෙන් එඳුවාට පස්සේ ඉස්සර තරම් කලදරයක් දැන් තියෙනවද? අර කුඹුර හදාගන්න ගත්ත තරම් මහන්සියක් දැන් නැහැ. දැන් ඊළඟට මොකද්ද කරන්න ඕන? ඒ ගොයම රැක ගන්න ඕන. කලට වතුර බඳින්න ඕන. වතුර වැඩි වෙනකොට වතුර කඩන්න ඕන. වල් ගලවන්න ඕන. සතා සිව්පා වගේ ආරක්ෂා කරගන්න ඕන. කාලෙට අස්වැන්න එනවා. අස්වැන්න බලෙන් ගන්න බෑ. කාලෙට අස්වැන්න එනවා පැහිලා. ආන්නේ වගේ පින්වතුනි, පින් කරනවා කියන්නේ කුඹුරක් වගා කරනවා වගේ. අමාරුවෙන් තමයි පින් කරන්න තියෙන්නේ. ඊළඟට කටයුත්තක් තියෙනවා. ඒ පින රැක ගන්න ඕන. පින් කරලා පින රැකගත්තොත් ප්‍රතිඵලේ මට ලැබේවා කියලා පතන්න දෙයක් නෑ. අනිවාර්යෙන් අස්වැන්න ලැබෙනවා. දැන් අපිට වෙලා තියෙන ප්‍රශ්නේ තමයි මේ මැරෙන මිනිස්සු සතර අපායේ උප්පත්තියට යන්න හේතුව තමයි පින් නැති බව නෙවෙයි. පින් කරලා තියෙනවා. පින රැකගෙන නෑ. පින රැකගෙන නෑ. පින රැකගත්තේ නැති නිසා ඒ පුණ්‍ය ඵලයේ ඊළඟ ජීවිතයට ආවේ නැහැ. පිංගතුනි, සෑයක් බෝධියක් වන්දනා කිරීම ගැන කවර කතාද? සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාන් වහන්සේ වදාලා සතෙකුට බත් ටිකක් දෙම්මත් ආහාර වේලක් දුන්නත් ආනිසංස 100ක් තියෙනවා කියලා. ආනිසංස 100ක් සත ගුණා ආනිසංස. සතෙකුට කෑම වේලක් දැම්මොත් කී ගුණේ කානිසංශයක් වෙනවද? 100 ගුණේක. ඒක හරියට මේ වගේ. එක වීවුරයක් වැපුරුවොත් වීවුර 100ක් අස්වැන්නට එනවා වගේ. පාඩුද? මේ මුළු ලංකාවේවත් තියෙනවද එක වීවුරයකින් වීවුර 100ක් ගන්න කුඹුරක්? ඒ නිසා මේ ඇහැට පේන්න තියෙන ශේෂ්ත්‍රවලට වඩා කුඹුරු වලට වඩා ඵලදායිත්වේ වැඩි පින කියන එක සීකරද්දී තිරිසන් සතෙකුට කෑමක් දීම. බුදුරජාන් වහන්සේ වදාලා තමන් කන කෑම ඉඳුල් භාජනේ හෝදලා සතෙකුට ආහාරයක් වේවා කියලා දෙම්මත් ආනිසංස තියෙනවා කියලා. දැන් ඔය එක මිනිස්සෙක් මේ කැලේක යද්දි තමන්ගේ පිරිසත් එක්ක බත් මුලක් අරගෙන ගිහිල්ලා කැලේ මැදදී ලිස්සා කණ්ඩ ඒ කරත්තවල ප්‍රධානියා අනිත් මිනිස්සු ටික වටේ ඉන්නවා. කැලේ අතරමං එලා බැල්ලියක් හාමතේ ගහක් මුල වැටිලා අර ඉඳුළු සුවඳ ආපු ගමන් ඒ බැල්ලි වැනි වැනි අර ගහලඟින් නැගිටලා අර බත් මුල කන එක්කෙන පැත්තට ආවා. එනකොට එතන හිටපු පොළු අරගෙන දි කියලා පෑන්නවා. එතකොට අර ප්‍රධානියා කිව්වා එපා. ඔකට ගහන්න එපා. ඔකට ගහන්න එපා. බලාපන් වෙනි වෙනි එන්නේ හාමතේ කියලා තමන් ඉන්න බත් කකා හිටපු බත් ටිකෙන් ටිකක් අනලා බැල්ලිට දැම්මා. ඒ කියා සවින් කෑවයි ටික. අර මිනිස්සයාට හරි සතුටුයි. ඊට පස්සේ ආයේ කරත්ත ටික බැඳගෙන ආයේ වෙනදාම ගියා. මේක නම් මැරිලා පස්සේ කාලේ ලංකාවේ ඉපදුණා. ඉපදිලා වලගම්බා රජුරෙන් කාලේ මහනෝනේ. ඒ කාලේ 12 අවුරුද්දක් වැස්ස නැති බැමිණිටියා සාගතේ කියලා සාගතයක් ආවා. දැන් අපි මේ කෑකොස්සන් ගහන්නේ මේ අමාරුකම් ඔක්කොම ඉතිහාසය අපි දන්නේ නැති නිසා. අමාරුයි තමයි අපිට මේ ආර්ථික ප්‍රශ්නේ ඉදිරියේ. මීට වෙදී භයානක කාලාවක්. දැන් නම් අපිට උඹ උඹ වැරදි කියලා තව එක්කෙනුට ඇඟිල්ල දික් කළ හැකි. අහසින් වැස්සෙන්නේ නැතිකොට 12 අවුරුද්දක් කාට දැඟිල්ල දික් කරන්න. මුළු ලංකාවම දාගිය පතනක් වගේ වීලිලා තිබ්බ කාලයක් තිබ්බ කියනවා. ඒ කාලේ තැන් තැන් වල ලාවට තමයි කියනවා කොළපාට තිබ්බේ. ඒ දුර්භික්ෂ කාලේ හිටගෙන ඉන්න පණ නැතුව වැලිගොඩවල් ගහලා ඒකේ උළුව තියාගෙන සංඝයා ත්‍රිපිටකය කටපාඩම් කරලා තියෙන්නේ. ආන් ඒ කාලේ මහන වෙලා මේ ස්වාමීන් වහන්සේ කැලේ ඇවිදගෙන ගිහිල්ලා හාමතේ ගහක් යට වැටුණා. හාමතේ ගහක් යට වැටෙනකොට ඒ ගහේ අරග්ගණ හිටපු දේවතාවා දිව්‍යාංගනාවට කියනවා සොඳුරි මේ ශ්‍රමණයන් වහන්සේ නමක් අපගේ ගහ යට වැටුණා විමානයට. මේ ශ්‍රමණයන් වහන්සේට අපි ආහාරයක් දෙමු. එතකොට අර දිව්‍යාංගනාව අහනවා ස්වාමී මිනිසුන්ට දෙවියන්ගේ ආහාර ගන්න බෑ දිරවන්නේ. දෙවිවරුන්ගේ කෑම බීම මිනිසුන්ට දිරවන්න බෑ පුණ්‍ය ශක්තිය නැහැ. ඉතින් මේ ශ්‍රමණයන් වහන්සේට පුළුවන් දෙයක. සොඳුරි මේ ශ්‍රමණයන් වහන්සේ කලින් ජීවිතේ බැල්ලියකට බත් පිඩක් දීලා තියෙනවා. මට ඒක පේනවා කිව්ව දවසට. ඒ පිම්බලේ සිහි කරගෙන අපිට පුළුවන්කෝ මේ ශ්‍රමණයන් වහන්සේට දාන දෙන්න. ඊට පස්සේ විස්මාරු කරගෙන ඇවිල්ලා අර ස්වාමීන් වහන්සේට දාන දෙනවා. ඊට පස්සේ 12 අවුරුද්දෙම එක වේලක් එක දවසක් වරදින්නේ නැතුව 12 අවුරුද්දෙම අර දෙවියන් අර ස්වාමීන් වහන්සේට දාන දෙනවා. කාට බත් පිඩක් දුන්නේ කී විපාකද? මාරකයක් පැන්නපු හැටි සතෙකුට බත් පිඩක් දාලා. ඊට පස්සේ ඒ කාලේ හිටියා මිනි මරාගෙන කන, ඒ කියන්නේ මිනි මස් කන හොරු කල්ලියක්. කණ්ඩ දේවල් නැතුව. ඒ හොරු කල්ලි ওই කැලේ මැදින් යද්දි අර තෙල් පාටට ඉන්න හාමුදුරුව දැක්කා. දැක්කලා අර හාමුදුරුව අර හොරු ටික කිව්වන්න මස් ටික ඇඟේ අනිවාර්යෙන් අද මරමු කියලා දඬු මුගුරු පොළු අරගෙන එනකොට හාමුදුරුව පේන්නේ. මේ හිටපු ආන්දරෝ පේන්නේ. ඒ තෙරුන් වහන්සේට ඉරිදියක් නෑ. අර හොරුන්ට පේන්නේ නැතුව ගියා. ඒකට හේතුව තමයි කියනවා සංසාරේ හාමතේ හිටපු බැල්ලියකට ගහන්න යද්දි එපා කියලා නතර කරපු පින්බලේ. දැන් ඔයාලා සාදුකාර දෙනවා වගේම ඕකේ අනිත් පැත්ත කල්පනා කරන්න. දඬු මුගුරු පොළු අරගෙන යනකොට ගහපියව් ගහපියව් කියලා ඔය කටින් පිට වුණා නම් යම් දවසක ඔයාලට විරුද්ධව සංසාරේ කවුරු හරි පොළු උස්සද්දි ඒව කාටවත් වළක්වන්න බෑ. සංසාරේ අනිත්යයට දඬුවම් දීම අනුමත කරලා. ඊට පස්සේ කාගේ හරි ගෙවල් ගිනි තියද්දි යසයි උන්ගේ ගෙවල් ගිනි ගත්තාවේ ගිනි ගන්නාවේ කියලා අනුන්ගේ ගෙවල් ගිනි ගන්නා එක යසයි කියලා gederedin අනුමෝදන් වුණා නම් සංසාරේ යම් දවසක තමන්ගේ ගිනි ගනිද්දී ඒව නිවන්න බෑ. අනුන්ගේ පව් මේ ටීවී දිහා බලල අනුන්ගේ පව් කරගහන්න පාපෙන්වතුනේ. අනුන්ගේ පව් කරගහන්න එපා. බල්ලෙකුට පොල්ලක් උස්සපු එක නවත්තපු එකත් මාරකයක් වැළකෙන තැනට ආවනම්, ගහපු යව් බැනපු යව් පුච්චපු යව් කියනකොට ඒව සංසාරේ කොච්චර එනවාද? එක ගමක පොඩි කොල්ලෙකුට මේ ගමේ මිනිස්සු මාළු අල්ලනවා. පොඩි කොල්ලෙ කලින් ජීවිතේ අපායේ ඉඳලා මාළු අල්ලන කුලේ ඉපදිලා. එයාට ගින්දර පේනවා. එයාට බය හිතිලා මිනිස්සු මාළු දැල් දැම්මට පස්සේ ගිහිල්ලා මාළු දැල් කපනවා. අර පොඩි ළමයා. ඒ ගමේම ළමයා. මිනිස්සු කිව්ව, යකෝ මේ මාළු දැල් කපන එකෙක් ඉන්නවනේ. අල්ලගත්තොත් හැම ගහනවා. මුළු ගමම කතා වුණා අපි ජීවත් වෙන්නේ මාළු අල්ලලා. එකෙක් කවුරු හරි මාළු දැල් කපනවා. ඕක අහුනොත් හැම ගහනවා. එක දවස් මාළු දැල් කපනකොට පොඩි එක අහුණා. අහුවෙච්ච ගමම කකුල් දෙකෙන් මෙහෙම අල්ලා ඉස්සුවේ පොඩි එක. තල තලා ගමට අරන් ආවා. එරන් එනකොට ඒ කොල්ලගේ අම්මයි තාත්තයි ඔක්කොම ආවා. ඥාති සහෝදරි ඔක්කොම ආවා. උන් මාළු අල්ලන මිනිස්සුනේ කිව්වා, අපිට කරන්න දෙයක් නැහැ. ගමේ මිනිස්සුම කිව්වා, ගහපු යව් ඕකට. දැන් ඔය ගමේ මිනිස්සු පවුල් 500ක් ඉන්නවා. ඉතින් අත් 500කින් ගහන්න ඉඩ තියනවද පොඩි එකාට? එක මිනිහෙක් කිව්වා, පොඩි එකෙක් නේ ඕකට ගහන්න එපා කියලා. එතකොට අනිත් එක්කෝ වහපියකට කියලා ඒ මනුස්සය සැර කළා. අර මිනිස්සු මේක පොඩි එකාට දාලා ගහනකොට අර මිනිස්සු අස්සෙන් පොඩි එක රිංගුවා. රිංගලා පැන්නා. දුවල දුවල දුවල දුවල ගිහිල්ලා ඈත ගම්මානයකට ගිහිල්ලා හිඟාකක් ජීවත් වුණා. දුටු දුටුවන් ගේ දුක් දුරු කරවන මිහිරි හඬ ඇති ධර්ම භාණ්ඩාගාරික වූ අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් ආවා. මොකද පුතේ කියලා ඇහුවා. මට බඩගිනි. ඇයි අම්මා තාත්තා නැද්ද? නෑ කිව්වා. කෑම ටිකක් දීලා මහාන කළා. පස්සේ කාලේ රහත් වුණා. රහත් වෙන අයට නේද අර ගුටි බෙට කන්න ඕනේ? අර ගමට ගම් වතුරක් ගල්ලා මුළු ගමම එක දවසේ ගම් වතුරෙන් යට වුණා. මේ මිනිස්සු ඔක්කොම මැරුණා ගමේ හිටපු. මේ රහතන් වහන්සේ පස්සේ කාලෙක අවුරුදු 25ක් 30ක් විතර ගියාට පස්සේ චාරිකාවේ වඩිද්දි අර ගම මැදින් වඩිනවා. දැන් අර පරණ ගමේ කවුරුත් නැහැ. වැලි විතරයි තියෙන්නේ. වඩිනකොට අර මෑලු මරපු මිනිස්සුන්ගේ ඒ කුල 500ම මිනිස්සු මැරිලා ප්‍රේතයෝ වෙලා ඉපදිලා. අර ගමේම අර ස්වාමීන් වහන්සේ ගමට අඩිය තියපු ගමම්ම, ඒ රහතන් වහන්සේ ගමට අඩිය තියපු ගමම්ම ප්‍රේතයන්ගේ අතපය ඔක්කොම ගල්ලෝනා. ඉන්න තැනින් හෙල්ලෙන්න බෑ. දැන් අර ස්වාමීන් වහන්සේ වඩිනවා. එක ප්‍රේතෙක් දුවගෙන දුවගෙන දුවගෙන ගිහිල්ලා අර ස්වාමීන් වහන්සේ ඉදිරියේ කියනවා, අනේ ඔබ වහන්සේ අපේ ගමේනේ, ඒ නිසානේ අපි අසරණ වෙලා ඉන්නේ. ඔබ වහන්සේගේ අම්මා තාත්තා සහෝදරයෝ ඔක්කොම ප්‍රීතාත්ම ලබලා අර ඉන්නවා කිව්වා. අපිට පිහිට වෙන්නේ නැද්ද? ඊට පස්සේ සානුවාංශි ස්වාමීන් වහන්සේ දානයක් සංඝයාට පූජා කරලා පින් දුන්නා. ඒ මොහෝ ලොකුවට නෙමෙයි ඒව කරන්නේ. පින කියන්නේ එක පුදුමකන්නේ. උන්වහන්සේ පින්නපාතේ ගිහිල්ලා ඇවිල්ලා ඒ පින්නපාතේ ගිහිල්ලා ස්වාමීන් වහන්සේලාට කිව්වා, අනේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඉන්න, ඔබ වහන්සේලා අසුන් ගන්න. අසුන් ගන්න කියලා අර පාත්‍රයේ තියෙන දානේ මෙහෙම ඒ හාමුදුරුවෝ 13 නමකට දානේ බෙදලා මේ පින මාගේ මියගේ ඥාතීන්ට වේවා කියලා හිතුවා. එතන උඩ දිව්‍ය භෝජන පහළ වුණා. අපිටනේ දැන් ඥාතියෙක් මැරිලා ප්‍රේත ලෝකේ ඉන්නවා, දානයක් දෙන්න ඕන කියනකොට නැකත් බලනවා. කවද්ද පුළුවන්නේ? ඒ මොහොතේ කළ යුතු පින්කම් ඒවා. ඊට පස්සේ වස්ත්‍ර පූජා කළා. මේ විදිහට ඔක්කොම දීලා ඒ අය සැපවත් කළා. දැන් මම මේ කියන්නේ මේකයි. අර ගමේ මිනිස්සු ඒ මැරිලා ප්‍රේතාත්මවල ඉපදිලා අර ස්වාමීන් වහන්සේ ගමට අඩිය තියෙනකොටම ඇඟ ගල් වෙලා පොළොවට ඇලුනේ පොඩි කාලේ ගහපු නිසා. ළඟට ආවේ කවුද? අන්න අර ගහන්න එපා කියලා කියපු නිසා. එතකොට ඉදා ඒ වචනේ කියපු නිසා නේද ඒ ගමේ මිනිස්සු මැරිලා ප්‍රීතිය වෙලත් බේරුනේ. දැන් අද කාලේ මේ පොඩි ළමා ළපට ඉන්නවා, පොඩි උන් වැරදි කරනවා. අපි දන්නවද ওই ළමයි අනාගතේ කවුරු වෙනවද කියලා? තමන්ගෙන් කරදරයක් වෙන්නේ, අඩන්තේට්ටම් වෙන්නේ, තමන් ළමේකට උනත් කෙනිහිරිකම් කරන්නේ ඒ ළමයා අනාගතේ හොඳ කෙනෙක් වෙන කෙනෙක් නම්. අර පුංචි කාලේ කෙනිහිරිකම් කරපු අයටත් පාපේ බලවත් වෙනවා. ওই කරුණ හොඳට හිතට අරගෙන පොඩි උන්ට අසාධාරණකම් කරන්න එපා. අහල පහල පොඩි උන්ට ටුකු අනින්න එපා. තමන්ගේ දරුවන්ට විතරක් දීලා අහල පහල එවුන් පන්න ගන්න එපා. පස්සේ කාලෙක ඒ අය ගොඩාක් උතුම් අය වුණොත් දුක හිතේ. පොඩි කාලෙදි අපි පන්න ගත්තනේ කියලා. ප්‍රේත ලෝකේ ඉපදුණත් කර්මාන රූපව පින් ගන්නවත් බෑ. දැන් මම මේ කියන්නේ ගියේ බලන්න කර්මාන රූප ස්වභාවය. අනුමෝදන් වෙන්නපා කියන එක කියන්නේ පව්. යසයි යසයි කියලා අනිත් අයට ගහන බයින කොටන ගිවල් ගිනි තියෙන දඬු මුගුරු අරන් පාරට බහින මේවා අනුමෝදන් වෙන්නපා. ඒවා අකුසල්. තමන් දෙනවා සංසාරේ. එහෙනම් දැන් තිරිසන් සත්තුන්ට දානයක් දුන්නොත් ඒකත් ආනිසංස 100ක් තියෙනවා නම් බලු කපුටු දාණයට අපි බනින්න ඕනිද? ඒකත් ආනිසංස තියෙනවා. බලු කපුටු දාණයට බනින්න හොඳ නැහැ. කුඹුරේ කුරුළු පාළුව කුරුල්ලන්ට කන්න වෙනම සමහර අය කුරුළු මේ ගොයම් පඳුරු ඉතුරු කරනවා. ආනිසංස තියෙනවා. ඉතින් පිංගතුනි සමහර අය ගෙවල් වල පුරුදු වෙලා ඉන්නවා බත් කටන් සත්තුන්ට දාන්න. ආනිසංස තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා දුස්සීල කෙනෙකුට දානයක් දුන්නොත් ආනිසංස 1000යි. ඒ කියන්නේ කිසිම සීල්පදයක් රකින්නේ නැති අය ඉන්නවා. පස්පව් දස අකුසල් කළා බීලා ඔහි ඉන්නවා. ඒ මිනිසුන්ට දාන්සලක් දෙනවා. අපිට කොස් දාන්සලක් කියලා. දාන්සලක් දෙනවා කටහුවට බිහිගෙන එනවා. එතකොට තව කෙනෙක් ළඟට එනලා කියන්න පුළුවන් මේ මුන්ට දන් දීලා පින් සිද්ධ වෙනවද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නේ. හොරකම් කරන මිනිස්සෙක් ඉන්නවා ගමේ. ඇත්ත එන් දන්සල්ට එනවා. මුන්ට දීලා පින් සිද්ධ වෙනවද? ඊළඟට සල්ලාලකම් කරන ගමේ හැම ගෙදරකම වැටවල් වලින් රින්ගන එකෙක් ඉන්නවා කියන්නකෝ. සල්ලාලකම් කරන එක්කෙනෙක් ඉන්නවා. ඒකත් එනවා දන්සල්ට. ඉදිරි දින මොන්ට දීලා පින් සිද්ධ වෙනවද? බුදුරජාන් වහන්සේ වදාලා පස්පව් දස කුසල් කරන පව්කාර මිනිස්සෙකුට කෑම වේලක් දුන්නොත් දහස් ගුණයක ආනිසංසයක් ඇති. ඒ කියන්නේ එක වියුරයයි වපුරන්නේ වියුර කීයක් අස්වැන්නද එනවද? 1000ක්. පාඩු නෑ. හිඟන්නේකට උනත් යමක් දුන්නත් පාඩු නෑ. දහස් ගුණයකින් එනවා ආනිසංසේ. මං විමාන දෙවියගේ කතාවක් කියුවා. ඒ දෙවිය කියනවා මම දිව්‍ය ලෝකෙ ඉපදුනේ ඒ බෝමාඩු දෙවියෙක් හිමාලයේ ඉන්නේ. එයා මනස ලෝකෙදී හොරෙක් ඇවිල්ලා පිටිපස්සෙන් කැලයක් මැදින් යද්දි ඒ කාලේ හොරු අතේ මොකුත් නැත්තම් ඇඳුම් ටික හරි ගලවලා ගන්නවලු. ඊටස් මෙයා හිතලා දැන් හොරෙක් මං පිටිපස්සෙන් පන්නනවා. මට දැන් දෙන්න අතේ කහවනුත් නැහැ. අනිවාර්යෙන් මේක මගේ ඇඳුම් ටික ගන්නවා. දැම්ම මං හිත හදා ගන්නවා මගේ ඇඳුම් ටික මේ හොරාට පූජා කරමි පූජා වේවා කියලා හිතෙන් අත්හැරිය හොරාට දෙන අදහසින්. හොරා ඇවිල්ලා තඩි බාලා ඇඳුම් ටික ගලවන්න ගියා. මෙයන් නිරුවතින් නිසා කැලේ මැදින් හොරපාරකින් මිනිසුන්ට මොනිච්ච වෙන්නේ නැති වෙන්න යන්න හදනකොට සර්පෙප්පෑ ඇඟිලා දෂ්ට කළා. එතනම මැරුණා. හිමාලයේ ඉපදුනා දෙවියෙක් වෙලා ඒ දෙවියගේ විමානේ දෙවියගේ ආයුෂවරුණත් දිව්‍ය වස්ත්‍ර අවසන් වෙන්නේ හොරෙකුට දීම. එනිසා දන්සැල් ඕන තරම් බීබද්දන්ඩෝලන් දන්සැල් දුන්නත් ආනිසංස තියෙනවා දහස් ගුණේ කානිසංස. මේ මුළු ලංකාවෙම නෑ, එක වීවුරයක් වැපුරුවොත් වීවුර දාහක් අස්වැන්නට එනවා. දුස්ශීල කෙනාට දන්දීමේ ආනිසංස. ඔය මිනිස්සු ඔයි පින් ඔයාල ඔයි පින් කරගෙන තියෙනවානේ. ඔයාලටම කෙනිහිරිකං කරපු අයට ඔයාලා බත් දුන්නනේ. ඔයාලටම අධිහුණියම් කරන මිනිසුන්ට ඔයාලා බත් දුන්නනේ. ඔයාලටම විරුද්ධ වෙන මිනිසුන්ට ඔයාලා බත් දුන්නනේ. පස්සේ හිතෙනවා මොන්ටද අපි බත් දුන්නේ. එහෙම හිතන්න එපා. ඒ වගේ අයට දුන්නත් ආනිසංස දහහක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා, දැන් මං කියන්න යන්නේ මේකයි. ඔය ආනිසංස කතාවත් එක්ක ඔය පින්කම් ඔයාලා කරලා දෙනවා. ඔය වගේ පින්කම් ඔයාලා කරලා තියෙනවා. ඒතර මැරුණාට පස්සේ නරක ලෝකයකට යන්නේ ඇයි කියලා මේ අහන්නේ. දැන් කියලා දෙන්න හදන්නේ ඒ පින වැපුරුවා නම් තිරිසන් සතෙකුට දන් දීලා ඒ පින වැපුරුවා. ඒ වපුරපු පින රැක ගන්න හැටි තමයි කියලා දෙන්නේ ආනිසංස එනකල්. දැන් ඔයාලා මේ දුස්සීල මිනිසුන්ට කෑම බීම දීලා ඒ කුඹුර වැපුරුවා. දැන් ඒක රැක ගන්න ඕන අස්වැන්න එනකල් දහස් ගුණයක. දැන් මිනිස්සු අදක්ස, මේ සත්වයා අදක්ස පින් කරන්න නෙවෙයි, පින් රැක ගන්න. නැත්තම් තිරිසන් සතෙකුට උනත් දුහිමේ ආනිසංස තියෙන. පින් රැක ගන්න දක්ස නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා සිල්වතෙකුට දානයක් දුන්නොත් ආනිසංස ලක්ෂයක් තියෙන. පොයි දවසට සිල්ගත් ඇත්තන්ට දන් දුන්නොත් ආනිසංස ලක්ෂයයි. ඒ කියන්නේ වීවුරයක් වැපුරුවොත් වීවුර ලක්ෂයක් වෙනවා වගේ. එක නරක මනුස්සේ මේ සිල් ගත්ත එක්කෙනෙකුට අඹ ගෙඩියක් දීලා ගිහිල්ලා කාපම් මේක කියලා. එයා ප්‍රේත ලෝකයක ඉපදිලා ඉන්නවා. එයාගේ අකුසල් කර්ම මුල් කරගෙන ප්‍රේතේ. හැබැයි ඉන්නේ අඹ විමානයක. බඩගිනි වෙනකොට ලොකු මී පැණි වගේ අඹ ගෙඩියක් ළඟට වැටෙනවා. කැහි හොටු කනවට වැඩි හොඳ නැද්ද? අඹ ගෙඩියක් ගේමේ ආනිසංස. ඊට පස්සේ සිල් ඇත්තන්න දුන්නම ලක්ෂ ගුණයක් ආනිසංස එනවා. බ්‍රහ්මචාරී කෙනෙකුට දුන්නොත් එහෙම කාමසේවණින් ඈත් උන බඹසර රකින්න කෙලෙස් මේ තවන බ්‍රහ්මචාරී කෙනෙක්. හැබැයි බුද්ධ ශාසනය කෙනෙක් නෙවෙයි. මෙයා බුදුන් දහම් සඟුන් සරණ ගිහිල්ලා නැහැ. තාපසයෙකුට දානයක් දෙනවා. ආනිසංස කෝටි ලක්ෂයයි. කෝටියේ ඒව ලක්ෂයක් ආනිසංස. බුදුරජාණන් වහන්සේ වදාළා මුළු හදවතින් බුදුරජාණන් වහන්සේ සරණ ගිය, ධර්මයේ සරණ ගිය, සංඝරත්නයේ සරණ ගිය, පන්සිල් පදපා හොඳට රැක ගන්න, නිවන් දකින්න ආසා, සතර අපායෙන් නිදහස් වෙන්න ආසා, සංසාර දුකින් නිදහස් වෙන්න ආසා කෙනෙක් ඉන්නවා. එයාට කියන සෝවාන් මාර්ගයේ යන කෙනා කිය. එයාට දානයක් දුන්නොත් අසංකීය යප්පමෙයයි ආනිසංස. සෝවාන් කෙනෙකුට දානයක් දුන්නොත් කවර කතාද? සකදාගාමි කෙනෙකුට දානයක් දුන්නොත් කවර කතාද? අනාගාමි කෙනෙකුට දානයක් දුන්නොත් කවර කතාද? රහතන් වහන්සේ නමකට දානයක් දුන්නොත් කවර කතාද? ඔයාලට මතකද ධර්ම දේශනාවලදී අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය පුත්‍රයන්ට ධම් දේශනා කරන්න වඩිද්දී මේ ඉස්ස මෙතන හිටියා දෙවියෙක් අංකුර කියලා, මෙතන හිටියා දෙවි කෙනෙක් ඉන්දක කියලා. දැන් ඔයාලා මේ මනුස්ස ලෝකේ බණ හන්දෙද්දී ඉස්සරහ ආවොත් ඉස්සරහ අල්ලගත්ත කෙනෙක්, පස්සේ ආවොත් පිටිපස්සෙ ඉන්න වෙනවනේ. දිවිය ලෝකයේ ඔය ප්‍රශ්නේ නෑ. දිවිය ලෝකේ වෙන්නේ පින වැඩි කෙනා නිකම්ම ඉස්සරහට යනවා, පින අඩු කෙනා නිකම්ම ඔටෝ පිටිපස්සට යනවා. ඒක වළක්වන්න බෑ කාටවත්. දෙවිවරු එන්න එන්න පින වැඩි අය ඉස්සරහට යනවා, පින අඩු අය පිටිපස්සට එනවා. දිවිය ලෝකෙ හිමයි තියෙන්නේ. ඉතින් අර බුදුරජාන් වහන්සේ වැඩිය වෙලාවෙම ළඟ හිටපු අංකුර දිව්‍ය පුත්‍රයා දෙවිවරු එන්න එන්න පිටිපස්සට ගියා. නිකම්ම යවෙනවා. බුදුරජාන් වහන්සේ ධර්ම දේශනාව පටන් ගන්නකොට මෙතන හිටපු දෙවියා දැන් ඉන්නේ කිලෝමීටර් 120ක් දුරයි. යොදුන් 12ක් ඈත. අර දෙවිය එතනම ඉන්නවා. බුදුරජාන් වහන්සේ අර දේව පිරිසෙම දහනවා, අංකුර දැන් ළඟ නේද හිටියේ, ඔච්චර දුර කොහොමද ගියේ? ස්වාමීනි, මම මනුස්ස ලෝකේ ගොඩාක් දානි දුන්න තමයි. මම දානි දෙනකොට ඒ දානේ මහත්ඵල මහානිසංස උනේ නෑ. මම නිකන් ওই ඉන්න මිනිසුන්ට දන් දීදී ඒ පිනෙන් දිව්‍ය ලෝකේ ආවේ. මම අවුරුදු 10,000ක් දානි දීලා තියෙනවා. දරපලන්න විතරක් දානශාලාවේ 12,000ක් ඉන්නවා. උයන්ද 12,000ක් ඉන්නවා. කුළුබඩු හදන්න 12,000ක් ඉන්නවා. මුළු මාගේ රාජ්‍යයටම දන් දුන්න රජ කෙනෙක් මම මනුස්ස ලෝකේ. ඒත් ඒ කාලේ බුදුන් දහම් සඟුන් සරණ ගිය කට්ටිය හිටියේ නෑ. ඒ නිසා මගේ දානේ පින මහත්ඵල නෑ. හැබැයි ස්වාමීනි, ඔය ඔබ වහන්සේ ළඟ ඉන්න ඔය ඉන්දක දිව්‍ය පුත්‍රය මනුස්ස ලෝකේ ඉඳින් හිඟන්නේ. ඔය මිනිස්සයා, ඔය දුප්පත් මිනිස්සයා කබලා මැටි කබලා කරන් ගෙදරකට හිඟා කන්න ගියා. යනකොට ඒ ගෙදර මිනිස්සු කිව්වා, අන්න හිඟන්නේ කැවිලේ ඉන්නවා, ඔන්න ඔකට බත් හැන්දක් දීපන් කියලා. දුටු ගෙදර මිනිස්සු ගේ ඇතුට ගියා බත් හැන්දක් අරන් යන්න. ඒ වෙලාවේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒ ගෙදරට පිණ්ඩපාත වෙදී. දැන් හිඟන්නේ මැටි කබලා කරන් ඉන්නවා, රහතන් වහන්සේ නම පාත්‍රය අරන් යන්න. මනුෂ්‍යෝ බත් හැන්දක් අරන් එනවා. මිනිස්සු බත් හැන්ද අරන් එන්නේ කාටද? රහතන් වහන්සේටද, හිඟන මිනිස්යාටද? හිඟන මිනිස්යාට. අර හිඟන මිනිස්යා කල්පනා කර කර ඉන්නවා, අනේ මේ ජීවිතේ මම මෙච්චර දුක් විඳින්නේ කන්න මොන්න නැත්තේ දන් නොදුන්න නිසා. මේ මිනිස්යාන ඔය බත්පත කාටද ගෙනාවේ? මේක ගෙනාවේ උඹට. අනේ මට නම් ගෙනාවේ ඔය බත්පත මේ රහතන් වහන්සේට පුදන්න, මේ තෙරුන් වහන්සේට පුදන්න කියලා අර තමන්ට ගෙනාවු බත්පත පිදෙව්වා. තමන් අතින් අල්ලලක් නැහැ. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ තමන්ට වෙනුවෙන් ගෙනාපු එක බත් හැන්ද අනුරුද්ධ මහරහතන් වහන්සේට පුදපු පින්බලෙන් ඔය මිනිස්සයා මනුස්ස ලෝකෙන් චුත වෙලා දෙවියන් අතර ඉපදිලා දිව්‍ය ආයුෂ, දිව්‍ය වර්ණ, සැප බලවලින් අධිපති වෙලා බලන්නකො ඉන්න තැන ඒ විදිහටම ඉන්නවනේ. දැන් මං යොදුන් 12ක් පිටිපස්සේ රහතන් වහන්සේලාට පුදන්ට කියලා අතපෑවත් ආනිසංස. දැන් ඔයාලා ඉන්නවනේ රහතන් වහන්සේලාට කොච්චර මල් පුදලන්ද ඔයාලා? අඟුලිමාල මහසෑය හදන උට කොයිතරම් මේ පැතිවලින් ශ්‍රමදානවලට යනවද? ධාතු වන්දනාවලදී රහතුන් වහන්සේලාට කොච්චර පුද සත්කාර කරනවද? මිහිඳු මහරහතන් වහන්සේට වන්දිනවද? ඉතින් ඒ පින ඔයාලට තියෙනවනේ. එහෙනම් මැරුණට පස්සේ ඇයි මේ නරක ලෝකවල යන්නේ? මැරුණට පස්සේ ගෙවල් වල ඉන්නම් පන්න බයේ ඉන්නේ අර මැරිච්ච කයි කිය. බොරුවක් නම් නෙවෙයි තම තමන් දන්නවා. ඇයි ඒ බය? තමන්ටත් බයයි. මෙච්චර දන් දීලා තියෙනවානේ. දැන් ඔය එක හැන්ද පූජා කෙන දිව්‍ය ලෝකෙ ඉපදෙලා තියෙන්නේ. ඒ කියන්නේ පින වැපුරුවා, පින රැකගන්නේ අවසාන මොහොතේ වෙනකල්. ඒක මම කියලා දෙනවා. දැන් ඉස්සලා මේ පින් වපුරන හැටි කියලා දෙන්නේ. ඊට වැඩිය මහත්ඵලයි මහානිසංසයි පසේ බුදුරජාණන් වහන්සේ නමකට යමක් පුදන එක. ඒව ගණන් කරන්න බෑ පින්. ඊට වැඩිය මහත්ඵලයි මහානිසංසයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පුතණේ කරා. ඔයාලා මල් පූජා කරනකොට පූජා කරන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට. බුද්ධ පූජාව තියන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට. ඉතිවිසෝ ගාතව කියලා වඳින්නේ කාටද? බුදුරජාණන් වහන්සේට. සමනල කන්ද ගිහිල්ලා වඳින්නේ කාගේ සිරිපතුලටද? මේ මුළු ලෝකේ සමතලා කරලා මේ පෘථුවිය රහතන් වහන්සේලා පසේ බුදුවරු මුළු පෘථුවේම ඉඳලා ඒ පසේ බුදුරජාණන් වහන්සේලාට රහතන් වහන්සේලාට දානයක් දෙනවට වඩා බුදුරජාණන් වහන්සේට එක බත් හෙන්දක් පුදන එකේ පින මහත්ඵලයි මානසංසය. ඔය බුද්ධ පූජාව පවා සකසල පූජා කරන්න, ගෞරවයෙන් පූජා කරන්න, ආනිසංස තියෙනවා. ධාතු වන්දනාව ලෞතුරා බුදු කෙනෙක් සේ සලකල කරන්න ආනිසංස තියෙනවා. බෝධි වන්දනාව, ස්තූප වන්දනාව ලෞතුරා බුදු කෙනෙක් සේ සලකා කරන්න ආනිසංස තියෙනවා. ඉතින් ඒ පින්කම් ඔයාලා කරගත්තනේ, ඔය පින් ඔයාලා කරගෙන තියෙනවනේ. මොකද මේ මූණු ගෙඩි එල්ලගෙන ඉන්නේ, හිනාවක් නෑ, එල්ලගෙන ඉන්න ගොරකල් එල්ල වගේ. මං එක පැත්තක අර බණකට ගිහිල්ලා මිනිසුන් කිව්වා එල්ලගෙන, මං කෝ ටිකක් හිනාව යනෙල්ලා. මං හිතුවා ඩොලර් ගැන ඔයාලා හිතන්න එපා. අන්න එතකොට හිනා වුණා. මම කිව්වා අම්මා ඔයාලට හිනා වෙන්න පුළුවන්, ඔයාලා හිනා වෙන්නේ නැහැ. ඇයි ඒ? ඔළුවේ ප්‍රශ්න, ගිවල් වල ප්‍රශ්න. මේ ඔළුවට ගොඩෝ දේවල් දාලා තියෙද්දි මේ තොල් පොට දෙක විවර කරගෙන හිනාවක් වෙන්න අමාරුයි. දැන් බලන්නකො මෙච්චර පින් කරලා තියෙද්දි මුත් හිනාවෙන් සතුටින් ඉන්නේ නැහැ කියන්නේ. එතකොට පින්නට වඩා ඔළුව ඇතුළට කොච්චර ප්‍රශ්න ගොඩක් මිනිස්සු ගෙදාගෙන ඇතිද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කරනවට වඩා මහත්ඵලයි මහානිසංසයි පූජා කරන දානේ සාංගික කරලා පූජා කරන එක. බුදුරජාණන් වහන්සේ වදාළා භවිසන්ති ආනන්ද අනාගත මද්දාන, ආනන්ද අනාගතයට පහළ වෙනවා. කාසාව කණ්ඩක සිවුරක් කරේ යොදාගෙන ගොවිතැන් බත් කරගෙන අඹුවක් තියාගෙන දරුවෝ හදාගෙන බිස්නස් කරගෙන ඒ වාගේ ඉන්න කාසාව කණ්ඩක කියලා යුගයක් එනවා. ඒ කාලෙත් ඒ අයට දානයක් දුන්නොත් මේ දානේ සාංගිකයි කියලා එමම් බික්කම් බික්කු සංගස්ස දේම කියලා මහත්ඵලයි මානිසංසයි කිව්වා. අසංකේය අප්පමේය යානිසංස සංඝයා උදෙසා දීම. ඔයාලා දානෙ දෙනකොට දෙන්නේ කොහොමද? සාංගික කරලාද නැත්නම් නිකන් ඔහෙ දෙනවද? ගොඩාක් දාන සාංගිකයි. ඉමම් බික්කම් බික්කු සංගස්ස දේම කියලා දානෙ දෙන්නේ. තොට ජීවමාන බුදුරජාණන් වහන්සේට දානෙ දෙනවට වැඩිය මහත්ඵලයි මහානිසංසයි. ඉතින් එච්චර දාන ගොඩක් දීලත් කො මොණ හිනාවක් නැහනේ. මේ කියන්නේ දිව්‍ය ලෝකෙට දොරටු ඇරිලා වගේ. ඒත් මෙහෙ ඉල්ලගෙන ඉන්නේ. ඇයි විශ්වාසයෙන් නැහැ. ඔය ඉල්ලගත් එකම අනිවාර්යෙන් මැරෙන වෙලාවට බොහෝ විට ඔයාලා නරක ලෝකයකට ඇදගෙන යන්නේ ඔය එල්ලගෙන ඉල්ල, ඔය බුම්මාගෙන ඉඳිල්ල, ඔය දුක, ඔය ශෝකේ, ඔය ප්‍රශ්න ගොඩම අච්චර පින්තියේ දිනොන් ඔයාලව නරක ලෝකයකට ඇදලා යන් ඇදගෙන යන්න අවසාන මොහොතේ ඉස්සරහට එනවා. ඒක දුරු කරගනින්ලා කියලා මේ දැන් කියන්නේ. පින් තියෙනවා. දැන් මම මේ කියන්නේ පින් කරපල්ලා කියලා නෙවෙයි, කරපු පින රැකගනින්ලා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා සාංගික දානයකට වැඩිය මහත්ඵලයි මහානිසංසයි ආරාම පූජාව. ආරාම පූජාව කියන්නේ චෛත්‍ය හදන එක, බෝධි හදන එක, කුටි හදන එක, ධර්මශාලා හදන එක, භාවනාශාලා හදන එක, කුටි සෙනසුන් හදන එක, ජීවිත කාලයම මෙතන ගොඩාක් ඇති. එක දවසක් හරි ඔය පින්කම් කරලා ධර්මශාලා හදන්න සම්බන්ධ වෙලා, චෛත්‍ය හදන්න සම්බන්ධ වෙලා, ආරාම කටයුතු කරන්න සම්බන්ධ වෙලා, එතකොට සාංගික දානය ලක්ෂයකට වැඩි ආනිසංස වැඩි. මේ චෛත්‍යයක් හදනකොට, බෝධියක් හදනකොට, කුටියක් හදනකොට, ධර්මශාලාවක් හදනකොට, ඒ ආරාම සෙනසුන් පූජාව මහත්ඵලයි, මානිසංසයි. සල්ලි වියදම් කරලා, කාලය ධනය කැප කරලා, වෙන පිනක් කරන්න බෑ කුටි සෙනසුන් ආරාම හදන එක තරම්. එතනින් එහාට පින් නෑ. කෙනෙකුට මගේ අතේ තියෙන සල්ලි වලින් ලොකුම, ලෝකේ ලොකුම පින කරන්න ඕන කියලා හිතෙනවා නම්, එයාට කරන්න තියෙන එක්ක චෛත්‍යයක් හදන්න ඕන, එක්ක බෝධි ප්‍රාංකාරයක් හදන්න ඕන, එක්ක කුටියක් හදන්න ඕන, එක්ක ධර්මශාලාවක් හදන්න ඕන, ඒ වගේ අර විහාර අංගයක් හදන්න ඕන. සල්ලි වලින් ලොකුම පිනක් කරනවා නම් කරන්න තියෙන එච්චරයි. එතනින් එහාට සල්ලි වලින් ලොකු පිනක් කරන්න බෑ. එතකොට ඒ වගේ පිනුත් හදන සෑයකට ගඩොලක් හරි තියලා පින් කරගත්ත මිනිස්සු මෙතන ඉන්නවා. භාවනා ශාලා, ධර්ම ශාලා, කුටි හදනකොට වත්පිළිවෙත් කරපු මිනිස්සු මෙතන ඉන්නවා. ඔයාලා පින් නැති අය නෙවෙයි. ඒකයි කියන්නේ හිනා වෙලා හිටපල්ලා කිය. ඒත් හිනා වුණාට ඔය ඔන්න ඕක තමයි පුරස්නේ. ඊට පස්සේ සමහර, ඇත්තටම සමහර ගෙවල් වල ඇති මුළු දවසෙම හිනාවක් නැති මොනෝ කර්මෙම තමයි ඉතින්. ඊට පස්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාලා, ඊට වැඩිය මහත්ඵලයි මහණිසංසයි, කෙනෙක් චෛත්‍යයක් හදනවට වැඩිය පින් වැඩි තමන් මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේ සරණ යන එක, ධර්මයේ සරණ යන එක, සංඝරත්නයේ සරණ යන එක. තෙරුවන් සරණ ගිය කෙනා බුදු ගුණ අහන්න ආසයි, බුදු බණ පද අහන්න ආසයි, සංඝය දකින්න ආසයි. එයාට වෙන ලෝකයක් නැහැ, තුනුරුවන් තමයි. ධර්මය අහන්න ආසයි. දැන් මං අහනවා මෙතන ඉන්න දූල පුතාලගෙන්, උඹලා මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් ඔය මුළු දවසේම ඔය අතපත ගගා ඉන්න ෆෝන් එකෙන් පැය භාගයක්වත්, දවසට පැය භාගයක්වත් උඹලා බුදුරජාණන් වහන්සේගේ බණපදයක් අහනවද? අහනවා නම් හොඳයි. ඇයි තෙරුවන් සරණ ගියා නම් දවසට බුදු බණපදයක් ඇහෙන එක යාට සනීපයි. දැන් ඊළඟට මතක කරගන්න ඕනේ, දැන් තෙරුවන් සරණ ගියා නම් දැන් ඔයාලා ගත්තොත් එහෙම, ඔයාලා ක්‍රීඩකයෝ ගැන දන්නවා, නළු නිළියෝ ගැන දන්නවා, ඔය කවුරු ගැන දැනගත්තේ නැති වුණා දේශපාලඥයෝ ගැන ටික දන්නවා, 225 ගායකයෝ ගැන දන්නවා, ගමේ උන්ගේ ආත්මතු පරම්පරා විස්තර දන්නවා. දැන් මට කියන්න රහතන් වහන්සේලා 19කගේ විස්තර, රහත් මෙහෙණින් වහන්සේලා 19කගේ විස්තර, බුදු ඉතිපිසෝ ගාථාවේ බුදු ගුණ 9 කඩලා විස්තර කරගන්න පුළුවන්ද? දසබල ඥාන කියන්නේ මොනවද? විශාරද ඥාන කියන්නේ මොනවද? දහම් ගුණ 6 මොනවද? සංඝ ගුණ 9 මොනවද? 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා කියන්නේ කවුද? ඒව දන්නේ නැහැ. දේශපාලඥයන්ගේ විස්තර ඔක්කොම දන්නවා. ගමීයන්ගේ ආත්මතු පරම්පරාවල විස්තර දන්නවා වං හොම්. රහතුන්ගේ ගුණ දන්නේ නැහැ. මිහිඳු මහ රහතන් වහන්සේ අමතකයි. මුළු ලංකාවට මේ ශ්‍රී සද්ධර්මයේ රැගෙන ආවේ මේ චෛත්‍ය බෝධි, මේ බණහන මිනිස්සු, මේ සියලු සංගරුවන එක හදවත කරගෙන ආවේ මිහිඳු මහ රහතන් වහන්සේ. ඉතින් මේ ගම්වල මිනිස්සු එකතු වෙලා මේ ආරාමය හදන්නකො මිහිඳු මහ රහතන් වහන්සේට කුටියා. උන අදමම කැන්දගොල්ලි මිනිසුන්ට උපදෙස් දෙන්න. උඹල ගමේ මිනිස්සු කොහොම එකතු වෙලා මිහිඳු මහරහතන් වහන්සේට කුටියක් හදාපල්ලා. එතකොට ඒක අමතර කරනවා. තුටකෝ තුනුරුවන් සරණ. මුළු හදවතින්ම තෙරුවන් සරණ ගියා නම් බුදුගුණ දම්ගුණ සංගුණ අහන්න කැමති. හීනෙනුත් බුදුරජාණන් වහන්සේ මතක් වුණොත් පුදුම සැපයක්. හීනෙනුත් බුදුගුණේ බුදුරජාණන් වහන්සේ මතක් වුණොත් ඔය හීන දැකලා තියෙන අය ඉන්නවනම් ඔය හීන වල ඔය මිනිස්සු පන්නනවා, යක්කු භූතයෝ පන්නනවා, මිනිස්සු හීනෙන් බය වෙනවා. ඔය හීනෙදින් ඉතිවිසෝ ගාථාව හරි හීනෙදින් බුදුරජාණන් වහන්සේ හෝ රහතන් වහන්සේ හෝ හීනෙදින් සිහි කළා නම් හීනෙදින්වත් එයා මනුෂ්‍යයා හෝ කවුරුත් එයා වල්ලන්නේ නැහැ. හීනෙදින්වත් එකෙන් දැන් අපිත් හීන දැකලා තියෙනවනේ. මම ගොඩ හීන දැකලා තියෙන ඒ වගේ ඒ හීනෙන් අපි සිහි කරනවා. ඒ එක මොහොතකවත් අල්ලලා නැහැ. ඉච්චරම බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගරත්නේ සිහි කිරීමේ ආනිසංසය. නමුත් බයක් ඇති ගැනීමක් කෙනෙකුට මිනිස්සු කොහොමද තුනුරුවන් මතක් වෙනවද? ඒනිසා තෙරුවන් සරණ යන්නේක අවංකවම චෛත්‍යයක් හදනවට වැඩිය මහත්ඵලයි ආනිසංසය. චෛත්‍ය 100ක් හදනවට වැඩිය ආනිසංස වැඩි තෙරුවන් සරණ යන්නේක. එතකොට එච්චර ආනිසංසයක් තියෙනවා නම් තෙරුවන් සරණ ගිහිල්ලා තමන්ට විශ්වාසයි නම් තමන් තෙරුවන් සරණ ගියා කියලා මැරෙන්න බයයිද? ඒකනේ මෙහෙම ඉන්න ඕනේ දෙල්ලගෙන අකලට හැදිච්ච පොලොස් ගෙඩියක් වගේ. අර ප්‍රශ්න ගොඩම ඔළුවේ තියාගෙන ඉන්නවා. අනේ මං තෙරුවන් සරණ ගියා, මම මැරුණත් කමන්නේ, මම මැරිලා නරක ලෝකෙකට යන්නේ. ඔය විශ්වාසය අපිට තියෙන්න ඕන, තියෙන්න ඕන. පින්වතුනි දුක කියන්නේ මේකට නෙවෙයි. ගොඩාක් දුක් විඳින්න තියෙනවා සතර අපායේ. ආය ආයමත් සංසාරයට වැටුණොත්, මේ බුද්ධ ශාසනය අහිමි වුණොත් ගොඩාක් දුක් විඳින්න තියෙනවා. ඊට පස්සේ පින්වතුනි බුදුරජාන් වහන්සේ වදාළ තෙරුවන් සරණ යන්නේකේ පිනට වැඩිය මහත්ඵලයි මානිසංසයි පංචශීලී රකින එක. පංචශීල රකින එක ඊට වැඩිය මහත්ඵලයි මානිසංසයි. චෛත්‍ය 100ක් හදනවට වැඩිය ආනිසංස වැඩි සත්තු නොමරා සිටීම, සොරකම් නොකර සිටීම, වැරදි කාමසේවණින් වැළකී සිටීම, බොරු කීමෙන් වැළකී සිටීම, මත්පැන් මද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටීම චෛත්‍ය 100ක් හදනවට වැඩිය පින වැඩි. බුදුරජාන් වහන්සේ වදාලා ඊටත් වඩා මහත්ඵලයි මහානිසංසයි තරහ ගන්න නැතුව ඉන්න එක. අමාරුම එක තරහ ගන්න නැතුව ඉන්න එක. චෛත්‍ය 100ක් හදනවට වඩා ආනිසංස වැඩි තරහ ගන්න නැතුව ඉන්න එක. ඊටවත් වඩා ආනිසංස වැඩි. එතනින් එහාට පින් කියන කුසල් කියන එතනින් එහාට මොකවත්ම නැහැ. ඒ තමයි අවසානම තැන. අනිත්‍යයි කියලා හිතන එක, මේවා වෙනස් වෙලා යනවා කියලා හිතන එක, මේවා අපේ වසඟේ තියාගන්න බෑ කියලා හිතන එක පැහැදිලිද? ඔන්න දැන් මම පින් වපුරන හැටි කියලා දුන්නා. තිරිසන් සතෙකුට කෑම් වේලක් දාන තැන ඉඳලා අනිත්‍ය කියන ලෝකයේ උත්තරීතර පින කුසලයේ දක්වාම විස්තර කළාද නැද්ද? ඔන්න ඕක තමයි කුඹුර හදා ගන්නවා කියන්නේ. ඔය පින් කරන්න තියෙන ලේසියෙන්ද අමාරුවෙන්ද කරගන්න තියෙන්නේ? අමාරුවෙන්, අමාරුවෙන් කරගන්න ඕන. පන්සිල් රකින්න එක ලේසි නෑ. තරහ නොගෙන ඉන්න එක ලේසි නෑ. මේක එනවනේ තප්පරේට එනවනේ. ලේසි නෑ. ඊළඟට අනිත්‍යයි කියලා හිතන එක ලේසි නෑ. අමාරුයි. කුඹුරු වපුරනවා කියන එක අමාරුයි වගේ පින් දහම් කුසල් දහම් කරන එක අමාරුයි. හැබැයි මේ පින අමාරුවෙන් හරි කරගත්තොත් ඔන්න දැන් කුඹුර වැපුරුවා. දැන් තින්නේ රැක ගන්න ඕන. එහිනම් ඔච්චර පින්කර් ඇත්තටම කිව්වෝ මේ හැම එක්කෙනාටම දිවිය ලෝක යන්න පින් තියෙනවා. හැම එක්කෙනාටම කොච්චරද කියනවා නම් නිරේ ඉන්න නිරිසතාටත් ආභස්සර බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන පින තියෙනවා කියනවා නිරේ ඉන්න නිරිසතාටත්. ඒ නිසා තමයි කල්ප විනාශයේදී ඒ අය ආභස්සර බ්‍රහ්ම ලෝකයේ උපදින්නේ. මෙතන ඉන්න සියලු දෙනාට දිව්‍ය ලෝකේ යන්න පින තියෙනවා. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි ඒ පින රැකගන්නේ. ඔන්න මම උදාහරණයක් කියන්නම්. ස්වාමීන් වහන්සේ නමක් ගෙදර දානෙට වැඩියා. පිණ්ඩපාතේ වඩිනකොට ගෙදර ඔක්කොම කෑම කාලා දෙදෙන් දෙන්න දෙයක් නැහැ. නැන්දම්මට වෙන් කරපු කැවුම් ගෙඩියක් තිබ්බා. යේලි මොකද කළේ? ඒ කැවුම් ගෙඩිය අරන් පූජා කළා. ඔන්න අම්මලා දැම්ම hina වෙනවා. ඉතින් කතාව මතකයි දැන් හරි කියලා. ඉතින් ඔන්න අර කෙල්ල හොඳට සන්තෝෂයෙන් පූජා කළා. ඊට පස්සේ නැන්දාම ගෙදර ඇවිල්ලා මහන්සියෙලා ඉඳගත්තා. අවේ තියෙන එකක් ගණන් කිව්වා. කිව්වා මේ අම්මා අද ශ්‍රමණයන් වහන්සේ නමක් වැඩියා. මං ඒ අර කැවුම් ගෙඩියක් තිබ්බේ ඒක මම පූජා කළා. මේ වයසක ගෑණි නැගිට්ටන එකපාරම් පුතුයි. උඹලගේ වකාලා මංගේක දුන්නා. එතකොට දැන් මේ ගෙදර මම මට වෙන් කළා තියෙන එකත් දෙන්න තරම් උඹ මේ ගෙදර ලොක්කි. ඊට පස්සේ කිව්වා දැනගනින් කිව්වා මේ ගෑණි නා කිව්වනත් හයිය බලාපන් කියලා. පුටු ඉස්සුවනේ මේ ගෑණි. පුටු උසල ගැහුවා අර කෙල්ලට. ඇත්තටම ඔය ග්‍රාන්ඩු වලට යද්දි බලන්න බත් කන්න පණ නැති අයට එන හයිය අර වයසක උන්ද ගැහුවා පුටුවෙන්. පුටුවෙන් ගැහුවට පස්සේ ඒක ගිහිල්ලා මේ නරක නිලේක වැදුණා. එහෙම කෑ ගහගෙන කෙල්ල වැටුණා. දවස් දෙකක් නැගිට ගන්න බැරුව හිටියා. එහිම්ම මැරුණා. නැන්දම්ම ගහලා මැරුණේ. දිවියන් අතර ඉපදුණා. අදටත් දිවියන් අතර ඉන්නේ. ඒ දිවියංගනාව තමයි කියන්නේ මම දිව්‍ය ලෝකෙ ඉපදුනේ මේමයි කියලා. දැන් මං ඔන්න ওই කතාවෙන් විස්තර කරන්නේ අර කියපු කාරණාව. පින වැපුරුවා රහතන් වහන්සේ නමකට දීලා. දැන් ගුටි කෑවනි. ගුටි කෑවට පස්සේ ඒ පින නසාගත්තේ නැහැ. නසාගත්තේ නැත්තේ කොහොමද? නැන්දම්මට වෛර කළේ නැහැ. එහෙනම් කැවුම් පූජාවේ පින රැකුණේ නැන්දම්මට වෛර නොකිරීමේ. නැන්දම්මට වෛර කළා නම් මෙරිලා යක්ෂණියක් වෙලා එනවද නැද්ද? තරහ ගන්න එපා පින්තුනේ. තරහ ගන්නකින් තමයි පින නැසෙන්නේ. ඊළඟට දිව්‍ය ලෝකෙ උපදින එක නැති වෙලා යනවා. ඊට පස්සේ ලෙඩ ඇඳේ ඉඳින් මේ අහක යන හාඳුරු නමක් කර්මයකට අපේ ගෙදෙට අදම ආවා. මේ කොහිවත් යන හාඳුරු නමක් නිසානේ මට මේ කේල්මලට මෝන දෙන්න සිද්ධ වුණේ. අනිත්ක මේකේ මේ නාකි ගෑණි වගේ හිටියට මට කරපු වෙන්නේ මේකිට නම් හොදක් වෙන්න එපා කියලා වෛර කළාද? නෑ, අන්න පින රැකගත්තා. මේ කුණු කය, මේ ගුටි කන කය දවස් දෙකක් තිබිලා නැති වෙලා ගියා. දිව්‍යයන් අතර ඉපදුණා. දැන් ඒ දිව්‍යාංගනාවට අතක් උස්සන්න කෙනෙක් ඉන්නවද? මතක තියාගන්න, ගුටි කාලා මැරුණත් තරහ ගන්න නැතුව මැරුණොත් එම ආය කාටවත් ඔයාලට අත උස්සන්න බෑ. ඔයාලා අහලා තියෙනව නේද සුමන මාලාකාරයා? සුමන මාලාකාරයා බිම්බිසාර රජුරවන්ට මල් නැලි අටක් ගෙනෙනකොට බුදුරජාණන් වහන්සේ දැකලා පැහැදිලා මල් ටික මෙහෙම ඉස්සා. මල් ටික වියනක් වගේ තිබ්බා. පුදුම සතුටුයි. සතුටෙන් ගෙදර ගියා. ගෙදර ගියාට පස්සේ ගෙදරුන් දැකුව මොකෝ මෙහිනා වෙන්නේ. නෑ, අද බුදුරජාණන් වහන්සේ වැඩිය මං අර මල් ටික විස්සා කිව්වා බුදුරජාණන් වහන්සේට. මේ ගැන කිව්වා රජ්ජුරුවන්ට ගෙනියන එක ඔවු කිව්වා ඉවරයි අපි මුළු පවුලම ඉවරයි තොට මොලයක් නැද්ද කියලා අර බවලතා දරුවෝ ටිකක් ගෙන්නගෙන ලහි ලහි දිව්ව රජ මාලිගාවට මාලිගාවට ගිහිල්ලා කිව්වා රජතුමනි මම නම් නෙවෙයි මේක කළේ මේ අපේ මිනිහට මොලයක් නැහැ ඒ නිසා මේ වැරද මංවත් අපේ දරුවවත් කළේ නැහැ මටයි දරුවන්ටයි අබේදානය දෙන්න කිව්වා ගෙදර බවලතා එතකොට මං කියන්නේ සුමන මාලාකාරයාගේ හිත මේ එකට පවුල් කරන ගෑණි මිනිහව පාවා දීලා ඒකේ නිර්දෝෂ වෙන්න ගියා. සුමන මාල්කාරයා මල් දානකට යම් විදිය හිත සතුට තිබ්බද ඒ විදිහටම සතුට තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි ඔය සුමන මාලාකාරයා මීට කල්ප ලක්ෂයක් ඉදිරියට ගිය තැන සුමන කියන නමින් පසේ බුදු වෙනවා කියලා. ඒ පසේ බුද්ධත්වයට ඒ පින රැකුණේ බිරිඳ ගැන තරහ ගත්තේ නෑ. තරහ ගත්තේ නෑ. අසාධාරණයක් වෙද්දින් තරහ ගත්තේ නෑ. පින්වතුනි මතක තියාගන්න ඔයාලගේ ජීවිතේ ඔයාලට හම්බෙලා තියෙන අම්මා තාත්තා ඔයාලගේ බිරිඳවරු ඔයාලගේ ස්වාමියා කර්මාන රූප ඔයාලට හොඳම කෙනා ඔය හම්බෙලා තියෙන්නේ. ඔයාලගේ කටින් ඒ හම්බෙච්ච විදිහ කියවෙනවා හිටපු ගමන්. තෝනම් කර්මයකට හම්බුණා වගේ. ඇත්තටම කර්මාන රූපවමයි හම්බවුනේ. දැන් කර්මාන රූපේ ඒ කර්මයකට නම් උඹ හම්බුණා කියලා එයා කියන්නේ. ඒ කෙල්ලගේ කර්මයටද තමන්ට ඒ කෙල්ල හම්බුනේ තමන්ගේ කර්මයටද? තමන්ගේ කර්මයට. තමන්ගේ කර්මයටයි මෙයා හොඳ. ඒ කෙල්ලගේ කර්මයටයි ස්වාමියා හොඳ. එනිසා ඔයාලා දැන් ප්‍රතික්ෂේප කළාට අනිවාර්යෙන් ඒකාන්තෙන් ඔය බිරිඳ ඔය ස්වාමියා කර්මාන රූප ඔයාලට ගැළපෙන කෙනාමයි. ඒ නිසා ඔය අම්මා තාත්තා ස්වාමියා බිරිඳ දරුවෝ ගැන වෛරෙන් ඉන්නපා තරහෙන් ඉන්නපා. මිනිහා බොනවනා, මිනිහා නපුරුණා, මිනිහා අද්දීපං කරේ ඇවිදිනවනා, ඊළඟට මිනිහා සැරයනා මේ මිනිස්යාගේ හැටි කියලා හිතනද? පින්වතුනි ඔයාලගේ ජීවිතයෙන් බලන්න ඔයාලා කසාදු බැඳලා අවුරුදු 20යි 25යි 30යි 40යි ගෙදර රණ්ඩු වෙනවා. රණ්ඩු වෙන්නේම හැමදාම එකකට රණ්ඩු වෙන්නේ. මොකක් හරි එකම කාරණාවකට තවම මේ රණ්ඩු වෙන්නේ. අපි උදාහරණයක් ගන්නකො රණ්ඩු වෙන්නේ බීලාව කියලා. මේ අවුරුදු 30ේම රණ්ඩු වෙන්නේ බීලාව කියලා. ඒතර තවම බිරිඳට හිතා ගන්න බැරි වුණා අපේ මිනිහා බොන කෙනෙක් ඒ මිනිසයාගේ හැටි කියලා තවම හිතා ගන්න බැරි වුණා. කසාද බැඳලා සතියෙන් හිතුවනම් අපේ මිනිහාගේ හැටි කියලා අවුරුදු 30ක් පවුල් ජීවිතේ රණ්ඩුනේ. අද හිතුවොත් මේ අපේ මිනිසයාගේ හැටි කියලා අද දක්වා ආපු රණ්ඩු ටික නතර වෙනවා. අපේ මිනිහාගේ හැටි ඔය කාපු පත සැන උයාගත්ත දේ සැනසෙල්ලේ කන්ද දෙන්නේ. හැමදාම මොන හරි විකාරයක් ඇදලා ගන්නවා. කොච්චර හොඳ කළත් හොඳ නාමයක් නැහැ ඔය අපේ මිනිසයාගේ හැටි. හැටි කියලා හිතපු ගමන් ප්‍රශ්නය තියෙනවා. අවුරුදු 25-30ක් හිතා ගන්න බැරුවනේ ඕක. සමහර ගෙවල් වල බිරිඳවරු හරි සැරයි. අංකරේට ඔට්ටුවටමයි එන්න හදන්නේ. රණ්ඩුවක් නැති වුණොත් අද මොකද කියලා. එක්කල අංකරේට ගන්නවා. එතකොට අර ස්වාමියා කල්පනා කළොත් මෙවුන් දැකේ හිටි මේකට සද්දේ රණ්ඩුවක් නැතුව ඉන්න බෑ. කියලා හැටි කියලා හිතුවොත් ඒ හැටි කියලා හිතන එකෙන්ම ඒ ප්‍රශ්නේ සංසිඳෙනවා. හොඳට බලන්න ඔය මේ මෙයාගේ හැටි කියලා හිතන වචනේ හොඳට හිතට ගන්නකො බලන්න. ප්‍රශ්න ගෙවල් වල ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා. දරුවන්ගේ අකීකරුකම්, ඊළඟට ළමා ලපටින්ගේ තියෙන දඩම්බරකම්, ඔන්න ගෙවල් වල හැමදාම රණ්ඩු, කොල්ලෝ ගෙදරින් යනවා එන්නේ රෑ වෙලා. නකෝ තොපි කොහෙද මේ හැමදාම යන්නේ? ගෙදරක හිටපියව කෙලොන රණ්ඩුව. ඔන්න උන් ඇවිල්ලා කරබාන කාල බුදි. ආයි පහෝදත් අරුන් අර විදිහට. ඔය රණ්ඩුව නතර වෙන්නේ නැහැ. හැබැයි අම්මා හිතුවොත් එහෙම හැටි මේක කියලා. ඒ අම්මලා හිතුවොත් අපේ කොල්ලන්ගේ අවවාද කරනවා හැටි කියලා හිතන්න ඕන. පිංගුතුනේ සංසාරේ සකස් කරලා දන් නොදුන්නොත්, පිළිවෙලකට දන් නොදුන්නොත් එහෙම ඒකේ විපාකේ තමයි තමන්ගේ දරුවෝ තමන්ට අකීකරු වෙනවා. එතකොට ඔබගේ දරුවන් ඔබට අකීකරු නම්, ඒ දරුවන් අකීකරු කර්මයේ දෙමව්පියෝමයි සංසාරේ කළේ. සකස් නොකොට දන් දීම, පිළිවෙලක් නැතුව දන් දීම, ගෞරවයක් නැතුව දන් දීම. ඉතින් එහෙම වුණාට පස්සේ වෙන්නේ දරුවෝ අකීකරු වෙනවා. තමන්ගේ කර්මයටයි දරුවෝ කරගහන්නේ. තුර මේ කර්ම කර්මඵල વિશે හොඳට තේරෙනවා නම් අකීකරු දරුවන් ඉදිරියේ දෙමව්පියන්ද දරුවෝ ගැන දුක හිතෙනවා. පව් අපේ කර්මයකට මුන් කර ගැහුවා. මුණ්ඩ දැන් අකීකරු වීමේ පාපේ මුන් රැස් කර ගන්නවා. සමහර ගෙවල් ළමයිට ගහන්නේ බනින්නේ නැහැ. ඒගොල්ලන්ට හරි කීකරු. ඒ දෙමව්පියෝ සංසාරේ සකස් කළා පින් කරලා දානයක් දුන්නත් ආදරෙන් ගෞරවෙන් දීලා තියෙන්නේ. ඒ නිසා තමන් කරපු දේවල්මයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ සංසාරේ පරුෂ වචන කියපු, නරක වචන කියපු අයට මිහිරි වචන ඇහෙන්නේ නැහැ කියලා. එතකොට ස්වාමියා සංසාරේ පරුෂ වචන කියපු කෙනෙක් නම් ගෙදර බිරිඳ ගොඩාවක් සැර වෙනවා. ගෙදර නෝනා සැර වෙන්න හේතුව ස්වාමියා සංසාරේ පරුස වචන කියලා තිබීම. දැන් ඕක කිව්වම නෝනලා කියයි, ආන්න උඹගේ කර්මෙට තමයි මම සැර. හරි, ඒක හරි. නමුත් මේ ජීවිතේ යා සැරවීම සංසාරේ යාට සැනසිලි වදනක් නැසෙන්න බලපානවා. මේ සංසාරයේ ස්වභාවය තමයි එක්කෙනෙක් ගෙවනකොට අනිත් එක්කෙනා රැස් කරනවා, තවත් එක්කෙනෙක්ගේ කර්ම අනිත් අය කරගහනවා. එක්කෙනෙක් ගෙවනවා, අනිත් එක්කෙනා රැස් කරගන්න. ඕකමයි තියෙන්නේ. ඔන්න ඔය ප්‍රශ්නෙට ඉදිරියේ ඔය හැටි මේක ස්වභාවය කියලා හිතට තරහක් ගන්න නැතුව, වෛරයක් ගන්න නැතුව හිටියොත් අන්න කුඹුර රැකෙන. එතකොට අර සත්තුන්ට දන් දුන්නේවා, සංඝයාට දන් දුන්නේවා, චෛත්‍ය විහෙර විහාර හදපු ඒවා, බණහපු පින් ඔක්කොම රැකිලා. ඊළඟට හිතාගෙන ඉන්නවා අවසාන මොහොතේ දරුමල්ලු ටික ඔක්කොම ඇවිල්ලා අවසානයේ මට උපස්ථාන කරයි හොයයි කියලා. ඉතින් කවුරුත් එන්නේ නැහැ අවසාන වෙලාවේ. එතකොට ඒව හිතේ තියෙනවා. ඒව හිත හිතා මැරිලා එනවා. එතකොට අර අනිත්‍යයි කියලා හිතාගන්න බැරි වුණා. අපි මේක දාලා යනවා කියලා හිතා ගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේගේ ওই දේශනා විස්තර කරන තැන්වල අටුවාවල තියෙනවා, එක ගෙදරක එක මිනිස්සෙක් කුඹුරේම ඉඳලා, හේනේම ඉඳලා ඌව ගැනම කතා කරගෙන ඉඳලා කතා කෙරුවොත් හේනක් ගැන කුඹුරක් ගැන. ගෙදර උන්දගේ වැඩි උයනවා පිහිනවා වළම්පියන් මේවා කරනවා ආස්පස් කරන ඕකමයි. කෙල්ලගේ වැඩේම උදේටන් නානවා ඇන්දවටන් නානවා. කොල්ල දඩේම යනවා. පොඩි පුතා බනහල මහන වුණා, රහත් වුණා. වසංගතයක් ඇවිල්ලා තාත්තයි අම්මයි දුවයි මැරුණා. තාත්තා ඉපදුනේ හේනේ ඌරෙක් වෙලා, අම්මා ඉපදුනේ වලම්පිලි ගැරඬියෙක් වෙලා උපපාතිකයි. වලම්පිලේ මෙහෙම දඟර ගහගෙන ඉපදුනා. අර කෙල්ල ඉපදුනා ලිඳේම ලිංගෙම් බික්කලා. අර වලම්පිලේ ඉපදිච්ච ගැරඬියා වලම්පිලේ වලන් ටික වාසයෙන් මෙහෙම ගිහිල්ලා වත්තේ ඇවිදගෙන ලිඳ ළඟට යනකොට ලිඳ ළඟ හිටිය කවුද? ගෙම්බා. ගිල්ලා. කලින් ජීවිතේ තමන් වදපු දරුවා මේ ජීවිතේ තමන් ගිල්ලා. මේ ඔක්කොම සම්බන්ධතා මේ මැරෙනකල් විතරයි. ඊට පස්සෙ මොකද වුනේ? අර ඒ ගැරන්ඩියා ගොදුර ගිල්ලා අමාරුවෙන් හේන මැඳින් යනකොට හේන හිටියා කවුද? ඌරා. ඌරා ගිල්ලා කලින් ජීවිතේ පවුල් කාපු බිරිඳ මේ ජීවිතේ ගොදුරක් වුණා. හේන පාලු කරන්න එන ඌරෙක් අල්ල ගන්න ඕන කියලා අවය අර සත්තු අල්ලන කොල්ල හිටියා විද්දා. තමන්ගේම තාත්තට මේ විද්දේ එදාම රහතන් වහන්සේ ගෙදරට වැඩියා. එතකොට අර ඌරා කරේ තියාගෙන එනවා. රහතන් වහන්සේ කියනවා මුළු පවුලම එක තැනක කියලා. අනේ ඇයි එහෙම කිව්වේ කියනවා. ඔය ඌරා වෙලා ඉන්නේ තාත්තා. ඔය බඩ පළපංකෝ ඔකේ ඉන්නවා කෝ ගැරන්ඩි. ඒ අම්මා ගැරන්ඩිය ගත්තා. ගැරන්ඩියගේ බඩ පළන්නේ කෝ ඔතන ඉන්නවා කෝ ගෙම්බි. ඔයි නංගි කියෝ. සංසාරෙම වැද්දෙක් වුණත් කලකිරුණා. ස්වාමිනී මොකද ක්‍රියා කරන්න කිව්වා? තිසරණේ පිටලා මේ දහම පුරුදු කරන්න කිව්වා. මහාන වුණා, රහත් වුණා සහෝදර. දැන් මම ඒක කියන්න ගියයි අන්න අල්ලගෙන සිටීම වත්ත කුඹුර නානතන බිරිඳ ස්වාමියා කියලා හිතෙන් අල්ලගෙන ඉන්නවා, බැඳිලා ඉන්නවා. හිතෙන් යම් දෙයකට බැඳිලා අල්ලගෙන පෙරේතකමෙන් හිටියොත් පින් කොච්චර කරලා තිබ්බත් ඒ කුඹුර රැකෙන්නේ. අන්න ඕක නිසයි පින් කරන මිනිස්සු මැරිලා නරක ලෝකෙක යන්නේ. පින් නැතුව නෙවෙයි. පින තියෙනවා මොකකරි එල්ලෙනවාම. එක්ක තරහ ගන්නවා, වෛර ගන්නවා. මතක තියාගන්න මේ ආපු කරදර බාධා වලට වැඩිපුර ඉදිරියට ගොඩාක් කරදර බාධා පැමිණේවි. ඒ කරදර බාධා ඉදිරියේ මතක තියාගන්න තරහයෙන් මැරුණොත් ඉවරටම ඉවරයි. තරහෙන් මැරෙන්න නම් මෙච්චර බණ අහන්න ඉන්න ඕනේද? මෙච්චර චෛත්‍ය හදන්න ඕනේද? මෙච්චර දානෙ දෙන්න ඕනේද? අනේ මේ බණ අහන මිනිස්සු තරහසිතින් මැරෙන්න එපා. මේ දන් දෙන මිනිස්සු තරහසිතින් මැරෙන්න එපා. මෙච්චර අටමස්ථාන සොළුස්මස්ථාන වැඳපු මිනිස්සු, පියවර දහස් ගණන් තියලා සිරිපාන් කමල වැඳපු මිනිස්සු තරහසිතින් නම් මැරෙන්න එපා. සෝයාලට ලොකු වගකීමක් තියෙනවා මැරෙන වෙලාවේ තරහින් මැරෙන්නේ නැති වෙන එකට. මතක තියාගන්න මැරෙන වෙලාවේ තරහින් වෛරෙන් කොරෝදෙන් මැරුණොත් එම මෙතික් කරපු පින් ටික ඊළඟ ජීවිතෙට ගෙනියා ගන්න බැරුව ගිලිහෙනවා. අර කර්ම විපාක දීලයි අර පින ආයෙන්නේ. ඉතින් ඒ අතරතුර බුද්ධ ශාසනෙත් නැති වෙනවා. ඒ නිසා තරහ ගන්න නැති සිතින් ඉන්නවා කියලා කල්පනා කරන්න. කරගත් පින්වල ආනිසංස හිත හිතා ඉන්නවා කියලා හිතන්න. ඒ නිසා මේ දුක් විඳින සංසාරේ අපිට නිදහස් වෙන්න වාසනාව ලැබේවා.